ඔබ වහන්සේට ගුරුවරයා ඉන්නවද? ආසනයක් තියෙනවද? අම්මෙක් ඉන්නවද? තාත්තෙක් ඉන්නවද? ගෙයක් තියෙනවද? දොරක් තියෙනවද? සල්ලි තියෙනවද? යානක් තියෙනවද? වාහන තියෙනවද? තමන් තනි වුණා, තමන් අසරණ වුණා, කිසිම පීඩාවක් නැහැ. තමන් අනාථ වුණා කියලා කියන්නේ අතරමං වුණා කියලා. අන්න ඒම මානසිකත්වය පුරුදු කරනවා මේ හැම නාම රූපයක් තුළම. ඔක්කොම ඉන්නවා, නමුත් මට කිසිම පීඩාවක් නැහැ. කවුරුත් මං ගැන හොයන්නේ නැහැ. මට පීඩ වෙන්නේ නැහැ. මට බත් ටිකක් ලැබෙන්නේ නැහැ. ලෙඩ වුණත් මාව බලන්න කෙනෙක් නැහැ. කවුරු හරි ගැව්වොත් මට ඇයි ඒ ගැව්වේ කියලා ආන්න කෙනෙක් නැහැ. මේ විදිහට තමන්ව තමන් තනි කරනවා. ඒක තුළින් වෙන්නේ සතරමා භූත වලින් තමන් නිදහස් වෙනවා. සතරමා භූත වල තනි වෙනවා. ඒක පුරුදු කරන්න පුළුවන්. දෙන්නේ ළඟ ඉන්නවා. ඒගොල්ලන් පීඩක් තියෙනවද? ඔබ වහන්සේ දැන් අපවත් වෙන්න යන්නේ. පුළුවන් ද නවත්තන්න? පැයක් ඔබ වහන්සේව රඳව ගන්න පුළුවන්ද? 500ක් මැද හිටියත් ඔබ වහන්සේ අසරණ වෙලා ඉන්නේ. ඒක නිතරම නේ කරන්න ඕනේ. කෝටි 500ක් පොතේ තිබුණත් ඔබ වහන්සේ අසරණ වෙලා ඉන්නේ. ඇයි? මැරෙන්න යනකොට විනාඩි 5ක්වත් අර කෝටි 500ට නවත්තන්න බෑ. යනවාමයි. ඒක සිද්ධ වෙනවාමයි. ලෝකේ අසරණ වෙලා ඉන්නේ, තනි වෙලා ඉන්නේ. කිසිම සත්වයකින් කිසිම පීඩාවක් නෑ මට. මං අතරමං වෙලා ඉන්නේ. තනි වෙලා ඉන්නේ, අසරණ වෙලා ඉන්නේ. මේක හැම නාම රූපයක් තුළම හැම මොහොතක් ගන්න සතර ඉරියව්ව මේක පුරුදු කරනවා. කුටි ඇතුලේ ඉන්න දොරවල් වාලා ඉන්නේ, ඔක්කොම වාලා ඉන්නේ. ඒත් මං තනි වෙලා ඉන්නේ. දැන් මගේ උෂ්ම හිර වුණොත්, ඔහොම හිර වුණා, දොරවල් වාලා තිනවා කියලා දැන් ආරස්සියද? පණ යන්නේ නැතුව ඇතුලේ තියෙයිද? ඇරලා බලනකොට ආම්බරෝ අපුවත් වෙලා. එහෙනම් දොරවල් වාලා, යතුරු දාලා, ඇන ගාලා, පුරා කුඹියකටවත් එන්න බෑ. නෙට් දාලා සීල් කළා, ඕවා පුටත් එන්න බෑ. එහෙම තිබුණත් උෂ්ම හිර වුණොත් ඒකේ ඇතුලේ තපුවත් වෙනවා. කෝ ආරස්සාව? ඕ අපුටකටවත් එන්න බෑ. එහෙම තමයි ඉතාලි නේ නිකන් ගාම්බිරු වෙන්නේ ඒක ඇතුලේ. කෝ ආරස්සාව? ඔම වුණා. කාටද කියන්නේ? දැල දාලා තියෙන හේඳ පණ යන්න එපා කියලා කියන්නේද? ගියා. ගියා ඔක්කොම ඉවරයි. කොච්චර ආරක්ෂිතව හිටියත් තනි වෙලා ඉන්නේ, අසරණ වෙලා ඉන්නේ. ඒක නිතරම දකින්න ඕනේ. හැම නාම රූපයක් තුළම දකින්න ඕනේ. හැම ගනුදෙනුවක් තුළම දකින්න ඕනේ. ඇරලා බලනකොට ලොකු ස්වාමීන් වහන්සේ පේන්න ඉන්නවා අතන සත්‍යපිලා පොළවේ. ලොකු ස්වාමීන් වහන්සේට බෑ මගේ මරණය නවත්තන්න. ලොකු ස්වාමීන් වහන්සේට පුළුවන් ද වයසට යන එක නවත්තන්න? ලොකු ස්වාමීන් වහන්සේට පුළුවන් ද තුවාලෙ කැක්කුම ටිකක් ගන්න, පොඩ්ඩක් ගන්න, කැක්කුම ටිකක් ගන්න මට කියන්න පුළුවන්ද? බෑ, ගන්න බෑ. එහෙනම් මම අසරණ වෙලා නෙමෙයිද? ඒක අපි පිළිගන්නා. මට ඉන්නවා බැටැලියන් එකක්. ආයි බලගම්බා බැටැලියන් එකක් ඉන්නේ. රෙජිමන්ට් එකක් ඉන්නවා මට. 25ක් ඉන්නවා සංගයා. මාව බලාගනි. එහෙම මම හිතනවා. මේ ලෝකේ අපට පීඩ වෙන කුරාකුම්බියෙක්වත් නැහැ. අන්ත අසරණ වෙලා යන්නේ නම් නැහැ. අතරමං වෙලා ඉන්නේ. ඒක මම පිළිගන්නේ. ඒක පිළිගත්තනම් එයා රහත් වෙනවා. මට කට්ටිය ඉන්නවා කියලා හිතනවා. ඒ නිසා ඒ කට්ටිය අතර එයා ඉපදෙනවා. මේ ලෝකේ මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතන නිසා එයා ජීවත් වෙන නැවත ඉපදෙනවා. ලෝකේ කවුරුත් නෑ අපට පීඩ වෙන්නේ. ඒකයි සිතට පුරුදු කරන්න ඕනේ. එතකොට ලෝභය නැති වෙනවා, ද්වේෂය නැති වෙනවා, මෝහය නැති වෙනවා, වත්කම් නැති වෙනවා, පැවත්මක් නැති වෙනවා, බැඳීමක් නැති වෙනවා, ගැටීමක් නැති වෙනවා. හැබැයි ඒවා මොකවත් කළේ නැහැ. මේක විතරයි පුරුදු කළේ. අර ඔක්කොම වෙනවා. දැන් අසරණ වෙලාද නැද්ද? අතරමං වෙලාද නැද්ද? යන එන මං නැද්ද? උදකලා වෙලාද නැද්ද? කොච්චර පේන්න හිටියත් දැන් උස්ම හිර වුණොත් කිසිම කෙනෙකුට ඒක නවත්තන්න බෑ. කොච්චර හිටියත් ඒ කට්ටියව අපි රකින්නත් බෑ, අපිට ආරක්ෂාව දෙන්නත් බෑ. ඇයි? කර්මය විසින් අපිව නඩත්තු කරන්නේ. කර්මයට සාදු කිව්ව සැතපුණා. අමේම තමයි. මම පුංචි කාලේ කර්මයට තියෙන ශ්ලෝකයක්. ඒක මම කියලා දෙන්නේ නැහැ. ශ්ලෝක ඉගෙන ගන්න එක මානකම නෙමෙයි. ඒ ශ්ලෝකේ තුන් වතාවක් කියලා. කර්මයට නමස්කාර කරා. ඕම ඩවුන් ගියා. සර්පය අඟ උඩින් ගියත් මම දන්නවා කර්මය තිබුණොත් විතරයි කන්නේ, නැත්තම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උපාඩු යනවා. තනියෙන් ඉන්නවා. කර්මයට සාදු කිව්වා, නමස්කාර කළා, පාඩු හිටියා. මොකවත් වෙන්නේ නැහැ. මගේ කර්මය මම විශ්වාස කරනවා. මගේ කර්මය කියන්නේ මොකද්ද? මම කරපු හොඳ නරක ටික. මම මිනිසුන්ට යහපත කළා නම් සතරමා භූතයා මට යහපත කරයි. මම මිනිසුන්ට ගුණ කිව්වා නම් මිනිස්සු මගේ ගුණ කියයි. මම මිනිසුන්ට බඩගිනි වෙලාවේ පාත්‍රෙන් කන්ට දුන්නා නම් මිනිස්සු මට දාන්නේ දෙයි. මම මිනිසුන්ට පොල්ලෙන් ගැව්වා නම් නිකන් යනකොට මිනිස්සු ගලක් පොල්ලක් පූජා කරයි. ඒ කාලේ මිනිස්සු වැලි මතුරලා ගෙවල් වලට ඉසි කරනවා. රාට වැලි වැටෙනවා වාලට. මොකද මේ මිනිසුන් එලවන්නේ. පස්සේ භවයක මාන වෙනවා. මාන වෙලා උපසම්පදාවල වාඩි වෙලා යනකොට ගල් වෙනවා. අර වැලිකට පුංචි වැලිකට ලොකු වෙලා අර පොඩි බබා ලොකු වෙලා වහන එලවගෙන ලොකු මිනිස්සු වෙන්නේ. ඒ වගේ වැලිකට ලොකු වෙලා ගඩොල් බාගෙනවා. කළු ගල් වෙනවා. එන දියාවක් නැහැ. ඇයි අර වැලි මතුරලා ගහපු ඒ වැලි ටික මේ එන්නේ. හැබැයි ගල ලොකුයි දැන්. බැවිලා ඒ භවයක් විතර ගිහිල්ලා නේද? අපි මොනවද ලෝකෙට දෙන්නේ? ඒක තමයි ලෝකෙන් අපට එන්නේ. එන දේවල් අපි සන්තෝෂයෙන් පිළිගන්න ඕනේ. එන දේවල් සන්තෝෂයෙන් පිළිගන්න බැරි නම් මොනවද කරන්න ඕනේ? ඒ දේ නැවත නොහෙන පිණිස නැවත ඒක නොදී ඉන්න ඕනේ. බැනුම් ආන්න බැරි දුකයි. මෝ නිතරම බැනුම් බනිනවා. කරදරයි. එහෙනම් කවදාකවත් නැවත බනින්න නැතුව ඉන්න ඕනේ. ඒ කර්ම යුරුණාට පස්සේ ඊටපස්සේ ප්‍රශංසා ලැබෙන්න. අපි මොකද කරන්නේ? බනින කනට තවත් බනිනවා. ඕපදූපක් වෙනවා. අත්තන්ට කියලා විවේචනය. මෙතන විවේචනය. එහෙනම් ඒ බැනිනක ඉවර වෙන්නේ නැහැ. ඇයි අරව එකතු වෙලා තව එනවා. තව එනවා. ජීවිත කාලෙම එනවා. ඊළඟ භවෙත් එනවා. පැහැදිලිද? ලෝකේ අපට පීඩක් තියනවාද? ලොකු ස්වාමීන් වහන්සේ මාව බේරගනිම එම ධෛර්යය තියනවාද? එම තියනවා ඔබ වහන්සේ මෝඩෙක්. ඔබ වහන්සේ මෝඩකමක් නඩත්තු කරන්නේ. ගෞතම බුදුහාමුදුරන්ටවත් ලෝකේ කිසිම කෙනෙක් රාහත් කරන්න බෑ. කවුද රාහත් වෙන්න ඕනේ? තමන්. එහෙනම් තමන්ගේ පීඩ කවුද? පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ වියඤ්ඤති. අත්තායි අත්තනෝ නත්ති. කුතෝ පුත්තෝ කුතෝ ධන. මේ ලෝකේ අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා ගුරුවරයෙක් ඉන්නවා වස්තුව තියෙනවා සම්පත් තියෙනවා කියලා බාලයා හිතන්නේ හෙලිකොප්ටර් තියෙනවා හයිබ්‍රිඩ් වාහන තියෙනවා ඒසි දාලා තින්නේ කොන්ක්‍රීට් වලින් මිත්‍ති ගාලා තියෙන සෙල්ලන්නේ එහෙම බාලයා හිතනවලු එයාගේ ඒ මානසිකත්වයෙන් තමන්ට තමන්වත් පීඩ වෙන්න බැරි නම් වයසට යන එක තමන්ට නවත්තන්න බැරි නම් ලෙඩ වෙන එක නවත්තන්න බැරි නම් මරණේ විනාඩි පහක් රඳව ගන්න බැරි නම් තමන්ට තමන් පීඩ වෙන්න බැරි කොට ඒ මොඩයට කොයිද දරුවෝ ඉන්නේ කොයිද සම්පත්තිය හෙලිකොප්ටර් තිබිලා මොනවා කරන්නද බුදුහාමුදුරුවෝ මේ කාන්නේ බුදුහාමුදුරුවෝ අපිට මොකවත් නැහැ මේ ලෝකේ පීඩ වෙන්න මේ ඔක්කොම තිබුණාට වැඩක් නැහැ මේවට අපේ වයස ගැන එක නවත්තන්න බෑ ඒසි දාලා ඇතුලේ ඉන්නවා ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්ද බෑ හමුදාව කිනු 450 ඔක්කොම වෙපන් තියන සම්පූර්ණ අරස මැරෙන එක නවත්තන්න පුළුවන්ද මේක නිතර වඩන්න ඕනේ මේ ලෝකේ මම අසරණ වෙලා ඉන්නේ මම අතරමං වෙලා ඉන්නේ යණේන මන් නැතුව ඉන්නේ මේ ලෝකෙ කිසිම දෙයකින් පීඩක් නැහැ පින්ඩපාතෙන් පීඩක් තියනවද එටත් බඩගිනි හැදෙනවනේ එටත් බඩගිනි හැදෙනවනේ අද කෑම කෑවා දැන් කෑම අවශ්‍ය නැහැ රැහැට බඩගිනි හැදෙනවනේ උදේට බඩගිනි හැදෙනවනේ මේ කිසිම කෑමකින් පීඩක් නැහැ පැම්පාස් වුණ හරි සනීපයි සනීපෙන් පීඩක් තියනවද නැහැ එට උදේට ආයි පැම්පාස් වෙන්න එපායි ආයි අඟට අපහසුයි කිසිම පීඩක් නැහැ මේක නිතර මෙනෙහි කරන්න ඕනේ මේක නිතර වඩන්න ඕනේ තේරුණාද තේරුණාද කෘති කරන්නේ මේ ලෝකේ කවුරුත් අපට පීඩ වෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පීඩ විතරයි අපට අපි පීඩ වෙන්න ඕනේ අපේ අඩුපාඩු අපි හදන්න ඕනේ අපේ දුර්වලකම් අපි නිවැරදි කරන්න ඕනේ හැම මොහොතෙම මේක දකින්න ඕනේ පරිභෝජනය කරන බඩු මුට්ටුවල ඇසිරෙනකොට වාඩි වෙනකොට හිතනකොට කතා කරනකොට සවන් දෙනකොට දකින්නකොට හැම මොහොතේ මේ දකින්න කිසිම දෙයක් මට පීඩක් නැහැ. බඩු මුට්ටු තියෙන හැම එකක්ම තියෙනවා පීඩක් නැහැ. ඊයේ හිටපු මම අද දවසකින් වයසයි නේද? කොහේ ඒ බඩු මුට්ටු වලට කියන්නකො ඒ වයස යන්නේ නැති ඊයේ තත්ත්වෙම තියන්න කියලා මම කියන්න බෑ. ඒවට පීඩ වෙන්න බෑ. ඒක දකින්න ඕනේ. එහෙම දැකලා ඒ හැම දර්ශනයක් තුළම අපේ ඉපදීම නවත්තන්න ඕනේ අපි. එතන ඉපදීම කට ගන්න එක නවත්තන්න ඕනේ. හැම සබ්දයක් තුළින්ම අපි ඉපදීම නවත්තන්න ඕනේ. ඇයෙන සබ්ද වලින් පිටක් තියනවද? මම කියනවා පොඩි හාමුදුරුවෝ වංශ බය වෙන්න එපා. මම ඔඩකුවේ ඔබ වහන්සේ තියානින්නම් බඩගින්නම් කිරි බෝතලෙන් කිරි දෙන්නම්. එතකොට ඔබ වහන්සේ අපි කුටියක් අදලා ලස්සනට බලා ගන්නම් මානවයමෝ කියලා කියනවා. සතියක් යනකොට තඩි බානවා ලොකු ආන්දරෝ. මොකද කියලා කියන්නේ ඒ උරතල් කතා මාන කරගන්නුල ඒවා කියලා තින්නේ. මාන උනාට පස්සේ ටොකු අනිනවා කනල ඕම මිදිකනවා අඩි පහක් විතර ඉස්සෙනවා. බලනකොට අඩි තුනේ එක්කන අඩි පහමාරක් උසයි. අයි කනල මිරිකනකොට ඒ මොඩ යනවා. ටොක්කක් දෙනවා. ඔළුවේලේ එන්නේ. ඔළුව තෙමෙන්නේ යටින් වතුර ටිකක් යන යටින් තෙමෙන්නේ. ඇයි ටොකුපාර ඒ තරම් සැරයි? කොයි ආදර කතා? කොයි ලෙන්ගතු කතයි පොරොන්දු? නෑ ලොකු ආන්දරංගේ පිටා තියනවද? ගෙවල් හොඳට හදනවා. ශක්තිමත් වදනවා. කරපොත්ත වුණ පදිංචි වෙන්නේ නැද්ද? ජීර්ණේ වෙන්නේ නැද්ද? දිරාපත් වෙන්නේ නැද්ද? කඩම් වැටෙන්නේ නැද්ද? තෙමෙන්නේ නැද්ද? කිනු කුටියෙන් පුයි පිටකොත් නැහැ. මේ ලෝකේ කිසිම දෙයකින් අපිට පිටක් නැහැ. අපි අසරණ වෙලා ඉන්නේ. ඒ අසරණ භාවයේ හැම දර්ශනයතුලින්ම දකින්න ඕනේ. කවුරු මොන බලාපොරොත්තු දුන්නත් මොන පොරොන්දු දුන්නත් ඒ ඔක්කොම උලඟට යනවා. ඔක්කොම උලඟට යනවා. ඔක්කොම උලඟට. එදා කතා කළා පොඩි එක්කෙනා ඇවිල්ලා ඉන්නවනේ හොඳට ඉගෙන ගන්නවා නේද හොඳට ඉන්නෝනේ හොඳට එහෙම නේද එදා කතා කළේ ඔබ වහන්සේගේ ඥාති හාමුදුරු අද කොහොමද කතා කරන්නේ කම්මැලියා මොකද මේ කරන්නේ කෝ අර හාමුදුරුව එහෙනම් ඇයෙන වචන එකකින්වත් අපට පීඩ නැහැ ඒ ඇයෙන දේ ඇත්තයි කියලා විශ්වාස කරලා බලාපොරොත්තු ඇති කරගත්තොත් ජීවිත කාලෙම අපි දුක් විඳිනවා කියන ඔබ වහන්සේට මම රත්තරන් ඇඳක් දෙන්නම් රත්තරන් ඇඳක් ඕනේ නැහැ මට මේ ගායට ඉන්න දෙන්නකෝ ඇති. ඇයි ඒක ස්ථිරයි. ගායට ඉන්න දෙන්න මට කරදර කරන්න තේ ඉන්න දෙන්න මට ඒක ඇති. රත්තරන් අඳන් අවශ්‍ය නැහැ. ඇයි එහෙම පොරොන්දු දීප හැමතැනම දුකක් තමයි අටගත්තේ. මේ ලෝකෙ එකක්වත් ස්ථිර නැහැ. ඇයි නැම වචනයක් තුලම අපි දකින්න ඕනේ. ඒක දකින්න ඕනේ. අපට පීඩක් නැහැ. අපට සරණක් නැහැ. හැම දෙයක්ම දුකක්. අපි අසුරෙන්න සංඝයා අපට පීඩ වෙනවද? පැන් ටිකක් දෙන්නකෝ. පැන් ගණ්ඩලු වහන්සේ අසුරු කරන්නේ. පින්නපත් ගියාද මොනවාද යෝගට් එකක් අම්මා මට දෙන්නකෝ යෝගට් එකක් පොඩ්ඩක් දෙන්නකෝ භාගයක් ඉල්ල ගන්නවා. ඒ කෑම ටිකක් ඉල්ල ගන්න ඔබ වහන්සේගෙන් වැඩ ගන්න. ඒවටුළු සංඝයලන් වෙන්නේ. ඔබ වහන්සේ අබ්බගතල ඕම ඉන්නවා. කවුරු හරි යෝගට් කවල ඔබ වහන්සේට උපස්ථාන කරනවද? නෑ. එතකොට ඔබ වහන්සේ එතන මම හොඳට ඉන්නකොට මම යෝගට් ගත්තනේ. කොහේ කට්ටියගේ ඒ යෝගට් එක මට දුන්නේ නෑනේ. ආපහු. දෙන්නේ නෑ කට්ටිය. එහෙම වෙන්නේ නැහැ. ඒවා ලෝකේ හැම දෙයක්ම බොරු. හැමතැනම තියෙන මුලාව. මිනිස්සු තමන්ගේ වාසියට බොරු කියනවා. තමන්ගේ පැවැත්මට මිනිස්සු රවට්ටනවා. කිසිම තැනක ඇත්තක් නැහැ. ඇත්ත තියෙන එකම එක තැනක්. ඒක සම්බුද්ධ ශාසනය. පරම සත්‍යකින් එකයි. ඒක මගේ නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තියෙන් එයාට තියෙන හැම එකක්ම පැවැත්ම. ඒ ඔක්කොම දුකයි. සෝතාපන්න ඵලයේ දුකයි. ඒ නිසා තමයි සකෘදාගාමි ඵලයේ වඩන්නේ. සකෘදාගාමි ඵලයේ දුකයි. ඒ නිසා තමයි අනාගාමි ඵලයේ වඩන්නේ. අනාගාමි ඵලයේ දුකයි. ඒ නිසා තමයි නිරෝධ සමාපත්තිය පිටපතන්නේ. නිරෝධ සමාපත්තියේදී එයා පරම සත්‍ය බවට පත් වෙච්ච නිසා එයාට අසත්‍යෙන් දුකක් පැමිණෙන්නේ නැහැ. අසත්‍යෙන් බැරිලු පරම සත්‍යයේ දුක නිර්මාණය කරන්න. එයා අසරණ වෙනවා. ඒ නිසා අවිද්‍යාව පාවෙලා යනවා. පැහැදිලිද? අවස්ථරුවට මේ ටික වඩන්න ඕනේ. කිසිම තැනක පීඩක් නැහැ කාගෙන්වත් පීඩ පතන්නේ අර ආන්දරෝ ඉන්න මගේ ළඟ ආයි පෙරේතෙක් එන්න භූතෙක් මොනද මෙතන ළඟ ඉන්නේ උන්වන්සේ ඉන්න මට බය නැහැ බලන්න අපේ මානකම් කොච්චර මුලාවකද තියෙන්නේ එහෙම මිනිස්සු හිටියට පීඩ වෙන්න බෑ පෙරේතෙක් ඇඟට රිංගනවා පස් දෙනෙක් ළඟ හිටියයි කියලා රිංගන්න නැතුව ඉඳීද රිංගනවා ඇයි එහෙම පීඩ වෙන්න බෑ අපි තාන්න කට්ටිය කොම හිටියාම මම තනි නෑ මම හොඳට ශක්තිමත් ඉන්නේ කරුවලට මම බය නෑ කට්ටිය ඉන්නවනි ළඟ මම මුලා වෙලා ඉන්නේ ලක්ෂයක් මම මැද හිටියත් මම අසරණ වෙලා ඉන්නේ යන්නේ නම් නෑ මට අතරමං වෙලා ඉන්නේ මට කිසිම පීඩක් නෑ මම දුස්තියක් හදනවා මට ශක්ති මම අතන කුටිය දෙන්නක් ඉන්නවා ආයි එනම් ප්‍රශ්න නෑ ඒ නයි එන්න බෑ කියනකොට නයික් ඇවිල්ලා මේ පැත්ත තුන් දෙනෙක් ඉන්න ප්‍රශ්න නැ ගෝණු වෙන්නේ නැ මේ පැත්තෙන් දෙන්නෙක් ඉන්නවනේ ගොරෝණ උන්වන්සිලා ගෝණට වඩා යෙන් ගොරෝණ මේ පැත්ත එක නම් එකන ප්‍රශ්න නැ කුණ කට්ටා ඉන්නේ බලනකොට කුණ කට්ටා ඉන්න ඇතුලේ අපි එමෙ හිටනවා ඒ ඒක ගාඳුර ගොල් ළඟ ඉන්නකොට පීඩක් තිනවා ඒ කට්ටිය අපිට ආරක්ෂා දෙනවා එහෙම ළඟ ඉන්න සත තනිකමක් නැ පාළුවක් නැ කියලා අපි එමෙ හිටනවා බෑයි අපි තනි වෙලා ඉන්නේ අසරණ වෙලා ඉන්නේ යන්නේ නම් නැතු වෙන්නේ කියලා අපි දන්නේ ඒ දුස්තිය නිසා තමයි rahat වෙන්නේ නැත්තේ. පරම සත්‍ය දන්න හැමෝම මේ මේ කාරණාව දන්නවා. කිසිම පීඩක් මේ නිසා තමයි උන්වහන්සේලා සන්තෝෂයෙන් ඉඳස්සසගෙන නිරෝධ සමාපත්තිය සමවැදිලා ඉන්නවා. ඇයි? කිසිම පීඨක් නෑ. උන්වහන්සේලා තියෙන එකම පීඨ තමයි නිරෝධ සමාපත්තිය තියෙන පීඨ. සමාධියේ පීඨ වෙන කිසිම පීඨක් නෑ. ඒ පීඨ සරණ යන්න. කිසිම කෙනෙක්ගෙන් පීඨක් ගන්න එපා. කිසිම ගොඩනැගිල්ලකින් පීඨක් ගන්න එපා. කිසිම බඩමුට්ටුවකින් පීඨක් ගන්න එපා. මිතුරුකම, ලෙංගතුකම, හිතවත්කම ඔක්කොම මුලාවල්. ඔක්කොම මුලාවල්, මායාවල්. ඒ එකක්වත් ඇත්ත නෙමෙයි. හොඳට ඉන්න කට අමනාප වෙන්නේ නැද්ද? අමනාපලා මරාගෙන ඉන්න කට එකපාරට පෙම් බැඳිලා කසාද බඳින්නේ නැද්ද? එන මේ ලෝකෙ මේ වෛරය කියන එක තරාව කියන එක පවතින්නෙත් නෑ, යාළුව කියන එක පවතින්නෙත් නෑ. හොඳට ඉන්න දෙන්නේ ගාගෙන පෙරලෙනවා. ගාගෙන පෙරලෙච්ච මිනිස්සු කසාද බඳලා ඉන්නවා. අපිට හිතාගන්න මේක කොහොමද උනේ? එහෙනම් ස්ථීර අතුරෙකුත් නෑ ලෝකේ. ස්ථීර මිතුරෙකුත් නෑ ලෝකේ. ඕම් සම්මාදිට්ඨිය. මේ ලෝකෙ ස්ථීර මිතුරෙක් ඉන්නවද? නෑ. ස්ථීර අතුරෙක් ඉන්නවද? නෑ. අතුරා මිතුරු වෙයි හැකි මිතුරා කවදරේ හතුරු වියත් හැකි. එහෙනම් අතුරෙකුත් නැති මිතුරෙකුත් නැති ලෝකයක මම ජීවත් වෙනවා. මම කවුද? මම කවුද? මේ ප්‍රශ්නේ ආන්න තමයි මෙච්චර ටික කිව්වේ. මම කවුද? දානි වළඳපු නිසා නිදිමතයිද? එහෙනම් මම කවුද? අතුරා හතුරාගේ ඇසෙන් දකින්නකොට මම හතුරෙකි. මිතුරා මිතුරාගේ ඇසෙන් දකින්නකොට මම මිතුරෙකි. හතුරා දන්නෙත් නෑ මම හතුරෙක් නොවන බව. මිතුරා දන්නෙත් නෑ මම මිතුරෙක් නොවන බව. අන්න එයා තමයි මම. දැන් මම කවුද? දන්නවද? මම කවුද කියලා දන්නවද? හතුරෙක් හතුරාගේ ඇසෙන් බලනකොට මම හතුරෙක්. මිතුරා මිතුරාගේ ඇසෙන් දකින්නකොට මම මිතුරෙක්. හතුරා දන්නෙත් නෑ අතුරා දන්නේ නෑ මම හතුරෙක් නොවන බව. මිතුරා දන්නෙත් නෑ මම මිතුරෙක් නොවන බව. අන්න එයා තමයි මම. අටලෝ දාමෙන් නිදහස් වෙච්ච මම. එයා වෙන්න කැමතිද? ඒක වඩන්න. මේ ලෝකේ කිසිම පීඩක් නැහැ, සරණක් නැහැ. ඒක හැමතැනම දකින්න, හැම නාම රූපයකින්ම දකින්න ඕනේ. හැම දේ තුළින්ම දකින්න ඕනේ. හැම මොහොතක් තුළම දකින්න ඕනේ. හැම ඉරියව්වක් තුළම ඒක දකින්න ඕනේ. මම අසරණ වෙලා ඉන්නේ. මම අසරණ නැහැ. මගේ පීඩක් නැහැ මෙතන. මට පීඩක් නැහැ. එතකොට මේ ලෝකේ පැවැත්ම අපට නිරෝධ වෙලා යනවා. පීඨක් නැත්තම් පැවැත්මක් තියනවද? නිරෝධ වෙලා යනවා. ඒ නිරෝධය තමයි අපේ රාත් බෝධිය. පෙරවන් කරා